ඕගතරණ සූත්‍රය තුළ දේවතාවියෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ පීඩන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව යම්කිසි කෙනෙකුට පුළුවන් ද මේ ඕගේ තරණය කරන්න? භාග්‍යතුන් වහන්සේ කියනවා එහෙම පුළුවන් කියලා. පීඩන්නේ නැතුව වෑයම් කරන්නේ නැතුව කෙනෙක් ඕගේ කියලා කියන සාගරය, කෙලෙස් සයුර. මේ කෙලෙස් සාගරයෙන් කොහොමද එතර කරේ කියලා අහුවාම භාග්‍යතුන් වහන්සේ එතන ක්‍රමයක් කියනවා. මොකද කියන්නේ දේවතාවිය පීටන්නෙත් නැතුව වැහැයම් කරන්නෙත් නැතුව කෙනෙක් හිටියාම එයා සංසාරෙන් එතර වෙනවා. මේ කෙලෙස් සාගරෙන් එතර වෙනවා. දැන් මේ කතාව මමත් දන්නවා, ඔබ වහන්සේත් දන්නවා. ඇයි අපි එතර වුණ නැත්තේ? පීටන්නෙත් නැතුව වැයම් කරන්නෙත් නැතුව ඉතියාම අපේ වැඩ නිමා වෙනවා නම් මේ වෙනකොටත් චරිතයෙන් වෙනසක් වෙලත් නැහැ, තරහා යන එකෙන් වෙනසක් වෙලත් නැහැ, ඇලෙන එකෙන් වෙනස් වෙලත් නැහැ, ගැටෙන එකෙන් වෙනස් වෙලත් නැහැ, මේවා නඩත්තු කරන එකෙන් වෙනසක් වෙලත් නැහැ. එතකොට ඕගතරණ සූත්‍රය අපට ඇහිලා නැද්ද? ඇහිච්ච දේ තේරිලා නැද්ද? එහෙම නැත්තම් තියෙන සූත්‍රයට ආත්පසින්ම වෙන එකක් තේරුම් ගත්තද? ප්‍රශ්නයක් තියෙනවා අපට. මෙතන තියෙන ගැටලුව තමයි ඕගතරණ සූත්‍රයේ තුල ප්‍රශ්නයාන දේවතාවා හරියටම කතන්දරේ දන්නවා. ඒ දේවතාවා දන්නවා මොකද්ද මම අහන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ උත්තරේ එයාට තේරෙනවා. නම් භාග්‍යතුන් වහන්සේ දේවතාවියත් හැරෙන්න අපි කාටවත් මේක තේරුන්නේ නැහැ. උඩි ප්‍රශ්නයක් තේරුන්නේ නැහැ. දැන් තේරුම් ගත්තාම ඔය ප්‍රශ්නේ විසඳෙනවා. පීටන් නැතුව ඉන්නේ කොහමද? අපිට ඒක වැටහුන්නේ නැහැ. වෑයම් කරන්න නැතුව ඉන්නේ කොහමද? ඒක වැටහුනේත් නැහැ. දැන් බලන්න ස්වාමීන් වහන්සේ මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. එකන්තයක් තමයි හැලෙන අන්තේ, අනිත් එක තමයි ගැටෙන අන්තේ. එක්කෝ සැප විඳිනවා මිනිස්සු නැත්තම් දුක විඳිනවා. හැමතිස්සෙම අඬන්නේ නැහැ. හැබැයි හැමතිස්සෙම සන්තෝෂ වෙන්නෙත් නැහැ. එහෙනම් මේ ඇලීමකුයි ගැටීමකුයි විතරයි තියෙන්නේ. එහෙනම් පීඩලා ඉන්න අන්තයකුයි වෑයම් කරන අන්තයකුයි තියෙන්නේ. දැන් මේක නිදාසන ක්‍රමය කොහමද? නිදාසන ක්‍රමයක් තියනවාද? තියෙනවා. ඒ නිසා තමයි එදා ඒ එතර වෙච්ච කෙනෙක් හිටියේ. දැන් අපි වෑයම් කරනවා. දැන් මම නිවන් දකින්න වෑයම් කරනවා. මන් තුල තියෙන්නේ මොනවද? මම නිවන් දකින්න වෑයම් කරනවා. මම නිවන් දකින්න වෑයම් කරනකොට මන් තුල මොනවද තියෙන්නේ? වෑයම් කිරීමක්. මම දැන් නිවන් දකින්න වෑයම් කරනවා. වෑයම් කරන මා තුල තියෙන්නේ මොනවද? වෑයම් කිරීමක් නෑ. වෑයම් කරනවනේ මම. ඒ හින්දා වෑයමක් තියෙනවා. මම ඊට පස්සේ නිවන් දකින්න පීඨනවා. දැන් මන් තුල මොනවද තියෙන්නේ? පීඨීමක්. දැන් ඔබ වහන්සේට ප්‍රශ්නේ තේරුණා. වෑයම් කරන කෙනා තුල වෑයමක් තියෙනවා, පීචන කෙනා තුල පීඨීමක් තියෙනවා. සැක නැතුව තේරුණාද? මේ කාරණා සැක. දැන් ඔබ වහන්සේ රාත් වෙන තැන මේ කියන්න යදන්නේ. සමහරට මේ ගමන ඔබ වහන්සේ කිලෝමීටර් 95 යනකොට බස් එකේ මේක වැඩුවා නම් බස් එක තුල ඔබ වහන්සේගේ වැඩ නිමා වෙයි. වෑයම් කරන කෙනා දැන් ಜಾති දෙකක් නෙන්නේ ලෝකේ. ඔක්කොම මිනිස්සු ටික ලෝකෙම කට්ටියක මේකට තිබ්බාම කෝ එන්න සැප විඳින කට්ටිය හරි. දුක් විඳින කට්ටිය හරි. ඇලෙන කට්ටිය එන්න, ගැටෙන කට්ටිය එන්න. දැන් ඕමෝම වෙන් කළාම ಜಾති දෙකක් නෙන්න පුළුවන්. පීචලා ඉන්න කට්ටියක් ඉන්නවා, ගැටෙන කට්ටියක් ඉන්නවා. දුකයි කියන කට්ටියක් ඉන්නවා, සපයි කියලා. දැන් අන්ත දෙකනේ තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට ලෝකයේ මිනිස්සු වෑයම් කරනවා නම් එයා තුළ මොනවද තියෙන්නේ? වෑයම. පීචලා ඉන්නවා නම් එයා තුළ මොනවද තියෙන්නේ? දැන් මේක තුළ වෙන මොනවාරි තේරුණාද? එදායේ දේවතාවියට තේරිච්ච එකක් කියන්නද? එයාට කාරණා හතරක් තේරුණා. එදායේ දේවතාවියට කාරණා හතරක් තේරුණා. භාග්‍යවතුන් වහන්සේ තේ උත්තරේ දෙනකොට එයාට ඒ හතර තේරෙන බවක් දන්නවා. එයා සාදු කියලා එක පිළිහරගෙන ගියා. අපට ඒක තේරුන්නේ. පළවෙනි කාරණාව තමයි වෑයම් කරන මනුස්සයා තුළ පීඨීමක් නැහැ. දෙවෙනි කාරණාව තමයි පීචලෙන මනුස්සයා තුළ වෑයමක් නැහැ. දැන් මේක අපට අවුන්නේ නැහනේ. ඒ දේවතාවියනේ ওই කතන්දරේ දන්නේ. අපි තානේ නෝ වෑයම් කරන්නෙත් නැතුව පීචන් නැතුව ඉතියාම නිවන් දකින්නවා කියලා. හැබැයි වෑයම් කරන මනුස්සයාට අපි කියන වෑයම් කරන්න එපා නිවන් දකින්නේ නැහැ. පීටර් යන මනුස්සයාට කියන පීටන් දෙපා නිවන් දකින්න. හැබැයි වෑයම් කරන මනුස්සයා තුළ පීචීමක් නැහැ. ඇයි වෑයීමක් අතර විතරයි තියෙන්නේ. පීචලා ඉන්න මනුස්සයා තුළ වෑයමක් නැහැ. ඇයි ඒ මනුස්සයා පීචලා ඉන්න නිසා. එහෙනම් පීචන්නේත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ඉන්න අපි මොනවද කරන්න ඕනේ? පීචන් නැති වෑයමක් කරන්න ඕනේ. වෑයම් නැති පීචීමක් තියෙන්න ඕනේ. මෙන්න මේක තේරුණා නම් එයා rahat වෙනවා. එදා ඒ දේවියට දේවතාවට මේ කාරණා තුනම තේරුණා. පීචන කෙනා තුළ වෑයමක් නැහැ. පීචලා ඉන්න කෙනා වෑයම් කරන්නේ නැහනේ. වෑයම් කරන මනුස්සයා තුළ පීචීමක් නැහැ. නිතරම කලබල වෑයමක ඉන්නේ. එහෙනම් වෑයම් කරන කෙනා තුළ පීචීමක් නැහැ. පීචලා ඉන්න කෙනා තුළ වෑයමක් නැහැ. වෑයමක් නැති පීචීමක් තියන්න ඕනේ. තුන්වෙනි එක පීචීමක් නැති වෑයමක් තියෙන මේ කාරණා අතර තේරුම් ගත්තා. මේ ලෝකේ ඒ rahat වුණා. මේක තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්ත ඒ කෙනා rahat වෙනවා. භාග්‍යතුන් වහන්සේ කිව්වේ මේ කාරණාව. හැබැයි ඒ සූත්‍රය තුළ ඒ කාරණාව නැහැ. වෑයම් කරන්නෙත් නැතුව පීචන්නෙත් නැතුව හිටියාම මේ ලෝකේ නිවන් දකින්නවා කියන එක තියෙනවා. හැබැයි ඒක කොහොමද වෙන්නේ? ඒක වඩාගෙන යන කෙනා දන්නේ ඒක. වඩන කෙනාට විතරලු ඒක හවු වෙන්නේ. අපේ දේශනාව තුළ අපි ඒක කිව්වේ නැහැ. මේ කාරණාව කිව්වේ නැහැ. ඇයි මේක කිව්වා මේක වැඩුවයි කියලා කෙනෙක් කිව්වම අපි කොහොමද පිළිගන්නේ? හැබැයි මේක හරියටම වැඩුවත එයාට ඒක තේරෙනවා. ඉන්ද ක්‍රම දෙකක් තියෙනවා. ඔබ වහන්සේටයි මටයි මේ පෘථිවිය මේ පංචකාම ලෝකය තුළ ජීවත් වෙන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් සැප විඳින්න ඕනේ, නැත්තම් දුක් විඳින්න ඕනේ. එක්කෝ පීචලා ඉන්න ඕනේ, කාගේ හරි යටතේ කාට හරි අවු වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්තම් වෑයම් කර පීචන් නැතුව ගැටි ගැටි ඉන්න ඕනේ. ඇලි ඇලි ඉන්න ඕනේ, ගැටි ගැටි ඉන්න ඕනේ. ක්‍රම දෙකයි තියෙන්නේ. දැන් මේ දෙකෙන් තොරව ඉන්න ක්‍රමයක් තියෙනවද? ක්‍රමයක් නැහැ. ඒ ක්‍රමය කවුරුත් දන්නේ නැහැ. ගැටෙන්න නැතුව හැලෙන්න ඕනේ. හැලෙන්න නැතුව ගැටෙන්න ඕනේ. මේක දන්න කෙනාට විතරළු ඈතර වෙන්න පුළුවන්. එයා තමයි ඕගතරණ සූත්‍රය දන්නේ. දැන් ඕගතරණ සූත්‍රය තුළ පීචන් නැතුව ඉන්න, වෑයම් කරන්නෙත් නැතුව ඉන්න, දැන් අපි මේක කොහමද ඉන්නේ? දැන් මේකට ගන්නවා කෙලෙස් සාගරේ ඔරුවක යනවායි කියලා. ඔරුවක යනවා අපි. මාමුදේ ඔරුවක යනකොට දැන් අපි මොනවද අල්ලගන්නේ? මොනවද අල්ලගන්නේ? දැන් මාමුදේ ඔරුවක යනවා. අබල අල්ලගන්නවද, ඔරුව අල්ලගන්නවද? හොඳට අල්ලගන්න ඕනේ මොනවද? අබලක් නෙමෙයි. හොඳට අල්ලගන්න ඕනේ එකක් තියෙනවා එතන. ඒක කවුරුත් දන්නේ නැහැ. මූදේ යන කට්ටිය දන්නෙත් නැහැ. ජීවිත ආරස්සාව හොඳටම අල්ලගන්න ඕනේ. ඒක අල්ල ගන්න පුළුවන් නම් හබල නැති වුණා, දොරව නැති වුණා, පීනලා අරිනවා. ජීවිත ආරස්සාව නැත්තම් ලොකු මහා බෝට්ටුව ඇතුළේ තිබ්බත් ඒ මනුස්සයා මැරෙනවා, බයට මැරෙනවා. එහෙනම් ඇත්තට මෙච්චර කාලයක් අපි හිතාගෙන හිටියා මේ මාමුදේ යන කෙනා ඔරුව අල්ලන් හිටියාම බේරෙනවා, අබල අල්ලන් හිටියාම බේරෙනවා. ජීවිත ආරස්සාව අල්ලගෙන හිටියේ නැත්තම් අනිවාර්යයෙන් මැරෙනවා. ජීවිත ආරස්සාව කියන්නේ මොකද්ද? ලෝකෝත්තර කතා කරාම ඔරුව කියන්නේ ධර්මය. ඔරුව කියන්නේ ධර්මය. මූද කියන්නේ කෙලෙස්. එතර වීම කියලා කියන්නේ පිරිණිවන් පෑම. එහෙම නැත්නම් රාත් බෝධිය. අබල කියන්නේ කමඨාන. එහෙනම් ජීවිත අරසාව කියන්නේ මොකද්ද? සම්මාව. ඒ සම්මාව හරියට අල්ලාගෙන හිටියොත් ඉතරලෝ නතේ බවන් අට්ටමං ආදි යන්ති. සම්මාව අත්හැරපු කෙනාට ඔරුව තිබුණත් වැඩක් නැහැ. ධර්මයේ තිබුණාට වැඩක් තියෙනවද? නැහැ. කමඨාන තිබුණා වැඩක් නැහැ. මේ මනුස්සයා ගිලිනවා. ඇයි? අර ජීවිත අරසාව අල්ලාගත්තේ නැහැ. සම්මාව අල්ලාගත්තේ නැහැ. සම්මාවල්ල ගත්තේ නැති නිසා ඔරුව තිබිලත් අබල තිබිලත් මනුස්සයා යට යනවා, මැරෙනවා. එතර වෙන්නම් වෙන්නේ නැහැ. මොකද්ද අපේ සම්මාව කියලා ගත්තාම ඇසකන දිව නාසය සමසිත කියන මේ ආයතන හය තුලින් අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය සතර සටිපට්ඨානය තමයි ඒකේන සම්මාව. ඒ ජීවිත ආරස්සාව ඒක තමයි. දැන් අපි නැවත හිපදිලා දුක් වෙන එකෙන් අපි ආරස්සාව වෙන්න ඕනේ නම් කැලේසලින් නිදාසෙන්න ඕනේ නේද? ඒකට සතර සටිපට්ඨා නැත්නම් චතුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න ඕනේ. ඒක වැඩුවේ නැත්නම් මේකෙන් යන්න බෑ. නේද? ජීවිත අරසාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. යහපත්දේ දකින්නවා, යහපත්දේ සවන් දෙනවා, යහපත් ඉදිරියේ කතා කරනවා, යහපත් ඉදිරියේ ජීවත් වෙනවා, යහපත්දේ වල් සිතනවා. ඒකෙන් විතරලු අරසාව ලැබෙන්නේ. බණ දැනගත්තයි කියලා ලොකු ලොකු බණ හගගෙන තියාගෙන ඉන්න වැඩක් නෑ. ඇයි? ඔරුව තිබුණාට වැඩක් නෑ. අබල තියානිනව, අබල තියානිට වැඩකුත් නැහැ. සම්මාව එයාගේ ජීවිතය පරිස්සම් කරුවොත් ඒ දෙකම නැති වුණත් එයා බේරෙනවලු. ඕගතරණ සූත්‍රයේ එදා ඒ දේවි දේවතාවාට තේරිච්ච ඒ කාරණා හතර දැන් පැහැදිලිද අපේ අඳුරු මේ ලෝකේ හැමෝම පීචලා ඉන්න ක්‍රමයක් තියෙනවා කොහොම දෙන්නේ එක්කෝ මිනිස්සු වෑයම් කරනවා එහෙම නැත්නම් යමක පීචනවා පීචන්නේත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව මනුස්සයෙක් ඉන්න ක්‍රමයක් නැහැ හැබැයි භාග්‍යතුන් වහන්සේ කියන එහෙම හිටියොත් එයා රාත් වෙනවලු සතරෙන් එතර වෙනවලු එහෙම එතර වෙන්න ක්‍රමේ මොකද්ද කියලා ඇහුවාම සරල උත්තරේ තමයි පීචන් නැතුව වෑයම් කරන්න ඕනේ වෑයම් කරන්නේ නැතුව පීචන්න ඕනේ මේම කළාම එයා මේකෙත් නෑ අරකෙත් නෑ ඒ කියන්නේ එයා රාත් වෙනවම එයා පිරිනුවම් පානවමයි එයාට උප්පත්තියක් මේ ලෝකේ කාටවත් අදන්න බෑ මේ කතන්දරේ කියන මටවත් අදන්න බෑ උප්පත්තියක් එයාට මමත් අසරණ වෙනවා ඒ එයාට ඉපදීමක් නෑ පීටීමක් නැති වෑයමක් තියෙන කෙනා තුළ පීටීමක් නැති වෑයමක් තියෙන කෙනා තුළ වෑයමක් නැති පීටීමක් තියෙන කෙනා තුළ පැවත්මක් නැහැ. පැවත්ම නේද නැති කරන්න ඕනේ. ඒක වෙලානේ. දැන් ඕගතරණ සූත්‍රයේ පැහැදිලිද? දැන් මේක වඩන්න ඕනේ. මේක වඩන්න ඕනේ. පාම්පත්තු කරන මල් පාම් පූජා කරන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔබ වහන්සේ ආවේකටද? දායකයන්ගේ දානේ වළඳලා ආශිර්වාද කරලා ඕගොල්ලන්ගේ රැකි රස්සා දියුණු වෙන්න ඕනේ හොඳ මනමාලි හම්බෙන්න ඕනේ ගෙවල් දොරවල් ව්‍යාපාර දියුණු වෙන්න ඕනේ ඒකටද ආවිත් නැහැ ඒක තියෙන්නේ සේනාසන දියුණු කරන්නද නැහැ දේපළ රකින්නද නැහැ අනුන්ගේ සේනාසනවල ඒ බාරකාරත්වයද නැහැ ඔබ වහන්සේ පැමිණියේ රාත් වෙන්න සංසාරේ කෝටි ප්‍රකෝටි ගණනක් ඔබ වහන්සේ ඉපදිලා මේ ආවේ මෙතන මේ නමින් ඔබ වහන්සේ ඉපදිලා සසුන්ගත වුනේ රාත් වෙන්න මේ කියන එකක්වත් කරන්න නෙමෙයි කිසිම දෙයකින් සිත සෑයීමටපත් වෙන්නේ නැහැ. රාත් බෝධිය විතරයි සිත සැනසෙන්නේ. එහෙනම් ඒක කරන්න තමයි ආවේ. මේ ලෝකේ ඉපදිච්ච හැමෝටම ජීවත් වෙන්න ක්‍රමයක් තියෙනවා. එක්කෝ මිනිස්සු යමක පීචනවා. එහෙම නැත්නම් මිනිස්සු යමකට ගැටෙනවා. ගැටෙන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. පීටන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේ දෙකම කරන කට්ටිය ඉපදෙනවා. ඒගොල්ලන්ගෙන් තමයි අද මේ ලෝකේ පවතින්නේ. ඇයි පීටලා ඉන්න කට්ටියගෙන් පවතිනවා 150ක් වෑයම් කරන කට්ටියගෙන් පවතිනවා 150ක්. එතකොට මේ පීටන කට්ටියයි වෑයම් කරන කට්ටියයි කියන මේ කණ්ඩායම් දෙක පෘථිවිය විතරක් නෙමෙයි. මේ විශ්වතලයේ තියෙන සියලුම ග්‍රහයෝ ජීවීන් ඒගොල්ලෝ නඩත්තු කරගෙන යනවා. මේ ඉපදීම නවත්තන්න නම් පැවැත්ම නිර්මාණය වෙන පීඨීමයි වෑයම් කිරීමයි එහෙම නැත්නම් හැලීමයි ගැටීමයි කියන දෙකෙන් නිදහස් වුණොත් මේකෙන ඉපදීම නවත්වනවා. සිදුවක් කොමර්ත තිබිච්ච ප්‍රශ්නය තමයි ඇයි ඉපදෙන්නේ? ඇයි වයසට යන්නේ? ඇයි ලෙඩ වෙන්නේ? ඉතපු ගමන් මේ මිනිස්සු කියන්නේ නැතුව ඇයි මැරෙන්නේ? මැරෙන මිනිස්සු කියලා මැරෙන්නේ නැහැ. ලෙඩ හැදෙන්න කලින් අපට දැනුම් දෙන්නේ නැහැ. වයසට යන එක අපට හඳුන ගන්න බෑ. ඉපදෙන මිනිස්සු කියලා ඉපදෙන්නේ මේ වයිබේ සිද්ධ වෙනවා මේ චක්‍රය ඉබේ සිද්ධ වෙනවා මටත් එක වුණා මමත් ඉපදුනා දැන් පොඩ්ඩක් වයසට ගිහිල්ලා ආයි ලෙඩ වෙනවා මරණයට පත් වෙන මේක නවත්තන්න ඕනේ ඒ ප්‍රශ්නෙට ඔයාගෙන යනකොට සිදුවත් කුමාරට ඒක තේරුන්නේ නැහැ හැබැයි සිදුවත් කුමාර ගෞතම නමින් බුදු වුණාම ඒ ගෞතම තථාගතයන් වහන්සේට ඒකත් තේරුණා මේකින චක්‍රය බිඳින්න නම් ලෝකේ පැවැත්මක් නිර්මාණය වෙලා තියෙන පැවැත්ම නිදාස් වෙන්න ඕනේ මොකද්ද පැවැත්ම එක්කෝ වෑයම් කරන්න ඕනේ මේක ජීවත් වෙන්න නම් එහෙම නැත්නම් ඇලිලා ඉන්න ඕනේ ජීවත් වෙන්න නම් එහෙම ක්‍රම දෙකකින් මොනවාරි ක්‍රමයක හිටියාම මේක ඉපදෙන්න පුළුවන් හැබැයි ඒ ක්‍රම දෙකෙන් නිදාස් වුණාම යට ඉපදෙන්න ක්‍රමයක් නැහැ ඒකින චක්‍රෙන් නිදාස් වෙනවා ඕගතරණ සූත්‍රයේ තුල දේවතාවිය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් ආනවා තථාගතයන් වහන්සේ මේ සංසාර ගමනේ මිනිසියෙකුට පීඩන්නේත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව සසරෙන් එතර වෙන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. පුළුවන්. භාග්‍යතුන් වහන්සේ කියනවා වෑයම් කරන්නේ නැතුව පීඩන්නේත් නැතුව මමත් සසරෙන් එතර වුණා ඒ ක්‍රමයට එතර වෙන්න පුළුවන්. පොරොන්දු වෙනවා. එහෙනම් මේ එතර වෙන ක්‍රමය මොකද්ද කියලා බැලුවාම අපට පෑදිලිව පේනවා. ක්‍රම දෙකයිනේ තියෙන්නේ. එක්කෝ පීඩන්න ඕනේ, එහෙම නැත්නම් වෑයම් කරන්න ඕනේ. දැන් මේ දෙකටම අහුවෙන්නේ නැති ක්‍රමය මොකද්ද කිව්වම පීචන් නැතුව වෑයම් කරන්න ඕනේ වෑයම් නොකර පීචන්න ඕනේ මෙන්න මේ කියන චින්තනය තුළ ඉන්න පුළුවන් නම් එයා නැවත ඉපදෙන්නේ නැහැ දැන් කාරණාව පැහැදිලිද ඕගතරණ සූත්‍රය පැහැදිලිය දැන් මේකේ අටුවාව පැහැදිලිද ඔබ වහන්සේට? දැන් මේ සූත්‍රය තුළ අටුවාවක් තියෙනවා. මොකද්ද ඒ අටුවාව? දැන් ඔබ වහන්සේ දානේ වළඳනවා. කොහොමද වළඳන්නේ? දානේ අයිති කරගන්නේ නැහැ. මට අයිති නැහැ මේක. දානේ අයිති අත්හැරලා වළඳනවා. දැන් හරිනේ ක්‍රමේ. වෑයම් කරන්නේ නැතුවයි පිටන්නේ. දෙනවා නැවත ගැනීමේ අදහසක් නැතුව. අන්න පීචන්නේ නැතුව වෑයම් කරනවා. දැන් දාන දෙනකොට වෑයමක් තියෙනවා. හැබැයි නැවත ගැනීම අදහස නැහැ. මෙන්න මේ විදිහට අපේ ජීවිත කාලේ හැමදේම පුරුදු කරන්න ඕනේ. දැන් මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක කොටසක් නේ. දැන් පේනවා ඔබ වහන්සේට මේ නාම රූප ඔක්කොම පේනවා. මේ පේන හැම නාම රූපයක් තුලම කොහොමද පීචන්නේ නැතුව වෑයම් කරන්නේ? මේවා මගේ කියලා ගන්න, වටිනාකමකින් ගන්න, අයිතිවාසිකම් කියන්න. හැබැයි හැම පේන දෙයක් තුලම කමඨාණක් ගන්නවා. මොකද්ද? පේන බව දැනගන්නවා. සියෙන් ඉන්නවා. මම බලනවා නෙමෙයි, මට පේනවා. බැලුව කෙනෙක් ඉන්නවා. පේනවා නම් කෙනෙක් නැහැ. මෙන්න මේ විදියට වෑයම් කරන්නේ නැතුව පීචනවා. හැබැයි ඒ හැම දෙය තුලම සම්මාව සියෙන් පුරුදු කරනකොට වෑයම් කරන්නේ නැතුව එයා පීටනවා. පීටන්නේ නැතුව එයා වෑයමක් කරනවා. මොකද ඒ වෑයම හැම දෙය තුලින්ම එයාට ඇති වෙන කෙලෙස් ටික නිරෝධ කරනවා. ගස්වල වටිනාකම් ගන්නෑ. ඉඩමේ වටිනාකම් ගන්නෑ. හම්බෙන දේවල් වල වටිනාකම් බලන්නේ. කිසිම කෙනෙක් එක්ක හැලෙන්නේ නැහැ. කිසිම කෙනෙක් එක්ක ගැටෙන්නේ නැහැ. ගනුදෙනුව විතරක් කරනවා. පුද්ගලික සත්‍යයක් නැති ගනුදෙනුවක් විතරක් මෙතන පවතිනවා. පීටන්නේ නැතුව වෑයම් කරනවා. සමාජ ජීවත් වෙනවා. හැබැයි ගනුදෙනුවක් නැහැ. මෙන්න මේ විදිහට අපිට උදේ ඉඳලා අවශ්‍ය වෙනකම් මේක පුරුදු කරන්න පුළුවන් නම් පීඨීමක් නැති වෑයමකුත් වෑයමක් නැති පීඨීමකුත් කියන මේ කමඨාන ආයතන හයෙන් පුරුදු කරන්න පුළුවන් නම් මේකේන මාර්ගය තුළ රහත් වෙන්න පුළුවන්. දැන් ගිලම්පස එකක් ඔබ වහන්සේට දෙනවා. දැන් මේක කොහමද ඔබ වහන්සේ කමඨානෙන් ගන්නෙ? මේ තේක දැක්කම අනේ මේ අනිත් කට්ටිය තිල්ලයිද දන්නේ මේක මිනිස්සුරේ මම බොන්ඩෝනේ අරක මටමයි අයිති කියන එහෙම ගන්න වෑයම් කරන්න අම්බ වුණානේ නම් මගේ කුසලයේ තිබුණා මේක ලැබෙන්න. කුමක් ලැබෙන්න තිබුණාද? ඒක තමයි ලැබිලා තියෙන්නේ. මොනවද ලැබිලා තියෙන්නේ? ඒක තමයි ලැබෙන්න තිබිච්ච දේ. බලන්න වෑයම් කරන්නත පීටෙව්වා. වළඳගෙන ඉන්නකොට ආන්දර බලන්න ඉන්න ආන්දර තියා වළඳනවාද? එම්මම දුන්නා. ඉල්ලුවොත් දෙනවා. අවශ්‍ය නම් ඒක දීලා දාන ඕනම වෙලාවක අත්තරින්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ කියන්නේ පීටලා ඉන්නවා වෑයම් කරන්නේ නැතුව, වෑයම් කරනවා පීටන්නේ නැතුව. පීටන්නේ නැතුවයි වෑයම් කරන්නේ. එතකොට එයා ඕනම වෙලාවක අත්තරින්න කැමති. හැබැයි මගේ කරගෙන ඒක අල්ලගන්නත් මගේ කරගෙන අල්ලගන්නත් අකමැති. ඕනම වෙලාවක අත්තරින්නත් කැමති, ඕනම වෙලාවක අල්ලගන්නත් අකමැතිය. දැන් පැහැදිලිද? අකමැති කැමැති වචන දෙක පැටළුණාද? නෑ නේද? ඒ කියන්නේ දැන් මේක අල්ලගන්න ඔබ වහන්සේ අකමැති. එතකොට මේක අත්තරින්න කැමැති. හැබැයි වළඳනවා, වළඳනවා. අත්තරින්න කැමැති කියලා ඔබ වහන්සේ අත්තරින්නෙත් නෑ, වළඳනවා. අල්ලගන්න අකමැති කියලා වරලා අත්තරින්නෙත් නෑ. ඒ දෙකම තියෙනවා එතන. එතකොට දැන් අපට අසුවීමකුත් නැත්නම් නිදාසීමකුත් නැත්නම් කොහෙද අපි ඉන්නේ? නිවිලා. දැන් නිදාසෙන්න හදන හැමෝම මොනවද කරන්න ඕනේ? නිදාසෙන්න ඕන නම් ඉස්සෙල්ලා අහුවෙන්න ඕනේ. අහුවෙන්න ඕන නම් ඉස්සෙල්ලා නිදාසෙන්න. නිදාසෙච්ච කෙනෙකුට අහුවෙන්න පුළුවන්. එහෙම නේද? දැන් කූඩුවේ ඉන්නවා කෙනෙක්, එළියේ ඉන්නවා කෙනෙක්. එක්කෙනෙක් කෙනා මට කූඩුවේ ඉන්න ඕනේ. එහෙනම් එයා අහුවෙන්න ඕනේ. එකෙනෙක් කෙනා කූඩු ඇතුළ මට මේ නිදාසෙන්න ඕනේ. එහෙනම් එයා එළියට එන්න ඕනේ. ප්‍රශ්නේ පැහැදිලි නේද? එහෙනම් අත්තරින කට්ටිය මොනවද කරන්න ඕනේ? අල්ල ගන්න ඕනේ. අත්තරින්න ඕනේ නම් එයා අල්ල ගන්න ඕනේ. අල්ල ගන්න ඕනේ නම් අත්තරින්න ඕනේ. අත්තරියම තමයි ලාට අල්ල ගන්න පුළුවන්. අල්ල ගත්තම තමයි අත්තරෙන්නේ. පීටන් නැතුව ඉන්නවා, වෑයම් කරනවා කරන්න නැතුව ඉන්නවායි කියන කාරණාව තුළ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අපේ විෂයට ගෝචර වෙන්නේ නැති අපේ ප්‍රඥාවට වටා ගන්න බැරි මා ගැඹුරු මේ විෂයක්. බලන්න එක පළවෙනි පියවර යම්කිසි වස්තුවක් එහෙම නැත්නම් නාම රූපයක් එක්ක පීචන් නැතුව වෑයම් කරන්න නැතුව ගනුදෙනු කරවාම යා නිවන් දකින්නවා. මේක තමයි සූත්‍රයේ තියෙන සාමාන්‍ය සරල ක්‍රමය. මේක භෞතික ක්‍රමය. දෙවෙනි ක්‍රමය මොකද්ද කියලා බැලුවාම පීචන් නැතුව ඉන්න ක්‍රමයකුත් වෑයම් කරන්න නැතුව ඉන්න ක්‍රමයකුත් ලෝකේ නැහැ. ලෝකේ කාටවත් එමෙ ඉන්න බෑ. එම ක්‍රමයක් නැහැනේ. ලෝකේ ඉන්න නම් එක්කෝ එයා එකක පීටන්න ඕනේ. එහෙම නැත්නම් මොනරි වෑයමක ඉන්න ඕනේ. දෙක නැත්නම් ඇටි ඉන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි රාතන් වහන්සේලාට කියන්නේ එයා මේ ලෝකේ නැවත ඉපදෙන්නේ නැයි. ඉපදෙන ක්‍රමය එයා තුල නැහැ. ඇයි? පීටීමකුත් නැහැ, වෑයමකුත් නැහැ. එහෙනම් එයා නැවත ඉපදෙන්නේ නැහැ. දැන් මේ ක්‍රමේ පුදුජන කෙනාට තේරෙන්නේ නැහැ. එයා ඒ વિશે එයා දන්නේ නැහැ. දැන් එයාට කොහමද මේක දෙන්නේ කියලා කිව්වම මේක ස්පර්ශය තුල ඇති වෙන ප්‍රශ්නයක් නේ. වෑයම කියන එකත් පීඩනවා කියන එකත් දෙකම ස්පර්ශයට. එතකොට මේක වේදනානුපස්සනා ප්‍රශ්නයක් නේ තියෙන්නේ. මේ කියන මේ ධර්මතාවය තුල දැන් අපි මේ ස්පර්ශයෙන් නිදාසෙන්න ඕනේ නම් ස්පර්ශ වෙනකොට පින්නෝනේ ස්පර්ශ වෙන තැන නෙමෙයි අනිත් පැත්තේ. ගැටෙන තැන අපි නොහිටින්න නම් අපි ඉන්නෝනේ ගැටෙන තැන නෙමෙයි අපි ඉන්නෝනේ අනිත් පැත්තේ. හැබැයි ගැටෙනවා ඉන්නේ අනිත් අන්තේ. හැලෙනවා ඉන්නේ අනිත් අන්තේ. එහෙම හිටියාමලු මේක විසඳන්නේ. මේ ප්‍රශ්نين මෙන්න නිදාසෙන්නේ. ඒ නිසා පීඩන් නැතුව වෑයම් කිරීමකුත් වෑයමක් නැති පීඨීමකුත් තිබුණාම එයාට නිදාසෙන්න පුළුවන්. ඒකත් මේ ඕගතරණ සූත්‍රය තුල තියෙන දෙවන හදියර. තුන්වෙනි හදියර. ධම්මානුපස්සනාව බැලුවම මේ දෙකම එතන නැහැ. වෙනම හාත්පසින් වෙනම කතන්දරයක් තියෙනවා. පීඨන් නැතුව දැන් බලන්න මේ බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය හුදට අහන්න. පීඨන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව ඉතියාම දේවතාවිය ඕගේ තරණය කරන්න පුළුවන්. ඕගේ මම තරණය කළේ පීඨන්නේත් නැතුව වෑයම් කරන්නේත් නැතුව. බුදුහාමුදුරු දැන් මේ ප්‍රකාශය කරනවා. ඒ බුද්ධ වචනේ හොඳට තේරුම් කරලා බලනකොට පොඩි කාරණාවක් තේරෙනවා. මොකද්ද කළේ කිව්වම පීඨන්නේත් නැතුව අන්න එතන තමයි පාළි වචනේ තියෙන වැදගත්කම. වෑයම් කරන්නේත් නැතුව ඕකයි වැදගත්ම කාරණා. ඒක තමයි කමටාන. මේ වචනේ අපි හරියට තේරුම් ගත්තේ නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ පීඨනවා කියන එක කළේ නැහැ. වෑයම කියන එකත් කළේ නැහැ. කෙරුණ එක දිහා බලාගෙන හිටියා. බලන්න මේ පුංචි සරල ධම්මානුපස්සනාව අපට වුන්නේ නැහනේ. එහෙනම් බුදුහාමුදුරෝ පීඨලා හිටියේ නැහැ. හැබැයි පීඨීමක් තිබුණා. වෑයමක් කළේ නැහැ. හැබැයි වෑයමක් තිබුණා. මාර්ගයක් වැඩෙනවා, අවබෝධයක් ලැබෙනවා, සර්වඥතා තත්ත්වයටපත් වෙනවායි කියලා කියන්නෙම වෑයමක් තිබුණා කියන එකනේ. පීඨීමක් තිබුණා කියන එකනේ. ධර්මානුපස්සනාව එයා හිටියා කියන එකනේ. එහෙනම් බුදුහාමුදුරෝ බුදු වෙනකම් රාත්පලයේ තිබුණේ නැහැ. එහෙනම් සිතුවත් මහබෝසතාණන් වහන්සේ පැවිදි වෙලා උන්වහන්සේ මේ මාර්ගය වඩනවා. තාම තථාගතනම් තැනට ආවේ නැහැ. සර්වඥතා ඥාණයට පත්ුනේ නැහැ. එහෙනම් මේ මහබෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන තැනට එනකම් පීචලා හිටියේ නැද්ද මේ ධම්මානුපස්සනාව තුළ? පීචලා හිටියා. වෑයමක් තිබුණේ නැද්ද මේ සසරෙන් එතර වෙන්න ඕනේ කියලා? ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය කියන මේ හතරෙන් නිදාසෙන්න ඕනේ. මේකට උත්තරේ උන්වහන්සේ වෑයම් කළේ නැද්ද ඔයන්න? අන්තිම වෙනකම් ඒ වෑයම තිබුණා. අන්තිම වෙනකම්ම බුදු වෙනකම්ම අර්ථ පීචලා හිටියා උන්වහන්සේ. එතකොට පීචලා හිඳලා වෑයම් කරලා උන්වහන්සේ කොහොමද මේක අවබෝධ කළේ? දැන් ප්‍රශ්නයක් එනවා අපට. දැන් උන්වහන්සේ අපට දේශනා කරනවා දේවතාවිය වෑයම් කරන්නෙත් නැතුව පීචන්නෙත් නැතුව මම සසරෙන් එතර වුණා. හරි. එතන උන්වහන්සේ බුදු වෙනකම පීචලා හිටියානේ. ඒ මොකද්ද? වෑයම කිටියනේ. එතකොට උන්වහන්සේ විතරක් එකින් ගියේ කොහොමද? උන්වහන්සේ පීචලා හිටියේ නැහැ. හැබැයි ඒ පීඨීම තුල හිටියා. වෑයම කළේ නැහැ. අර වෑයම තුල හිටියා. එහෙනම් පීඨීම කියන එක අපි හදන්නේ. පවතින පීඨීම තුල පවතිනවා. වෑයම අපි කරන්නේ. පවතින වෑයම තුල පවතිනවා. ඔන්න ওই කාරණාව, ওই ධම්මානුපස්සනාව යම් කිසි කෙනෙකුට තේරුනොත් එයත් rahat වෙනවා. මේක තුන්වෙනි අධියර. හතරවෙනි අධියර චිත්තානුපස්සනාවේ තියෙන ඕගතරණය මොකද්ද කියලා බලමු. මේක හාත්පසින් වෙනස් නෑ, තුනම නෑ. පීඨීම කියලා කියන එක යම් කිසි දෙයක් එක්ක මේ එකතු වෙනවා කියන එක. පවතිනවා කියන එක. වෑයම් කරනවා කියලා කියන්නේ පවතින දෙයට එකඟ නෑ කියන එක. මේ දෙකම සිතේ ස්වභාවයක් නෙමෙයිද? සිත කැමති නම් පීඨනවා, සිත අකමැති නම් වෑයම් කරනවා. සිතේ ස්වභාවයක් මේක. දෙකම එකයි. එකම සිතේ ක්‍රියාකාරීත්වය දෙකම වෙනස් නැහැ කියලා අර දෙකම එකක් වශයෙන් දැක්කාම දැන් දෙකක් එකයි කියලා කිව්වාම දෙකෙන් කෝකද හරි? දෙකම වැරදි. මෙතන පොල් ගෙඩියක් තියෙනවා, මෙතන පොල් ගෙඩියක් තියෙනවා. හැබැයි මේ පොල් ගෙඩිය තැඹිලි වලින් ගත්ත එකක්. තැඹිලි ගය වේලිච් එකක්. මේක කුරුම්බ වලින් වේලිච් එකක්. දෙක එකට එකතු කරලා එක පොල් ගෙඩියක් හදනවා. මේක තැඹිලි පොල්ද කුරුම්බ පොල්ද? දෙකම නෑ. ඇයි? දෙකටම ගන්න බෑ. දෙකම එකතු වෙලා හැදිච්ච එකක් නේ. ඒකට අන්තයක් නෑ. ඕක තමයි චිත්තානුපස්සනාවේ තියෙන අවසාන අධ්‍යයන. වීතිම කියන එකයි වෑයම් කිරීම කියන එකයි දෙකම එකයි. එකම සිතේ ස්වභාවයක්. එකම සිතක ක්‍රියාකාරීත්වයක්. මෙන්න මේක අවබෝධ කරගත්ත භාවනා යෝගියා වෑයම් කිරීම කියන එකත් වීතිම කියන එකත් එකම දේ තමයි. වෑයම තුලත් වීතිමක් තියෙනවා. වීතිම තුලත් වෑයමක් තියෙනවා. එකම සිතේ ක්‍රියාකාරීත්වයක් නිසා දෙකම වෙනසක් නැත දෙක එකට දකින්නවා. දැක්කම යා මේ හන්තෙත් නෑ මේ හන්තෙත් නෑ. එයා රාහත් වෙනවා. එයා නිරෝධ වෙනවා. මේකේ නාම රූප වල නිදාස් වෙනවා. මේක තමයි ඕගතරණය තුල තියෙන චිත්තානුපස්සනාවේ අවසාන අධිය. මේක යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් එයාට ශාස්ත්‍රණ වහන්සේ කෙනෙක් ඕනේ නෑ. අබුද්ධෝත්පාද කාලයක උනත් එයා මේ නාම රූප වලින් මේ ධර්මතාවයේ වටහා ගන්නවා. එයා පච්චේක බුද්ධ වෙනවා. එලා එයා පිරිනොම් පාණ්ඩ සුදුසුකම් ලබනවා. බුද්ධ කාලයක නම් ඒකාන්ත වශයෙන්ම රාහත් වෙනවා. ඕගතරණ සූත්‍රයේ තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කාරණාව තමයි දේවතාවිය මේ වෑයම් කරන්නෙත් නැතුව පීඨන්නෙත් නැතුව සසරෙන් එතර වුණා. මම ඕගේ තරණය කළා. ඕගේ තරණය කළා කියන සසරෙන් එතර වුණා. ඇත්තටම මේකේ තියෙන අට කතාව ඒක තුළ තියෙන යථාර්ථය මොකද්ද කියලා බැලුවාම බොහොම සරල කාරණාවක් තියෙනවා. දැන් පීඨලා ඉන්න ඕනේ යමකට. අපි කියන මේකෙන් මේ අරමුණේ පීඨන්න ඕනේ. ඒ අරමුණේ ඉන්න ඒ අරමුණ වෙනස් නොවෙන්න වෙන අරමුණට සිත නොයන්න. දැන් එයා වෑයමක් කරනවද නැද්ද? වෑයමක් කරනවා අපි. මේ අරමුණේ ඉන්න ඕනේ කියලා. වෑයමක් කරනකොට ඒ වෑයම තුල එයා නිරත වෙලා ඉන්නකොට එතන පීඨීමක් තියෙනවද නැද්ද? ඔන්න ඕක තේරුම් ගත්තාම රාත් වෙනවලු. දේවතාවියට තමයි බුදුහාඳුරෝ කියන්නේ. හැබැයි පිටිපස්සේ දෙවියෙක් ඇඟිලි ආගෙන ඉන්නවා. මෙයාට කලින් ආගෙන ඉන්න කෙනා රාත් වෙනවා. එයාට ප්‍රඥා වැඩි නම්. පීඨීම තුල වෑයමක් තියෙනවා. වෑයම තුල පීඨීමක් තියෙනවා. මේක තේරුම් ගත්තාම කරන්න දෙයක් නැහැ. එතනම පිරිනුවම් පානවා යා. නැත්තම් ඒ ආවිස්කල්පයේ තියෙන රාතන් වහන්සේ නමක් වශයෙන් සාසනේ වැඩ ඉන්නවා. සරල දෙයක්. ලොකුවට කල්පනා කරන්න හිතන්න මොකවත් නැහැ. හැම පීඨීමක් තුළම වෑයමක් තියෙනවා කිව්වම වෑයමයි පීඨීමයි දෙකම තිබුණාම එයා කොකටවත් අයිති නැහැ. හැම වෑයමක් තුළම පීඨීමක් තියෙනවා. ඒ වෑයමයි පීඨීමයි දෙකම තියෙන බව දැනගත්තාම දෙකටම අයිති නැහැ. එයා එතන නිවෙනවා. පීඨීම තුළ වෑයමක් තියෙනවා. වෑයම තුළ පීඨීමක් තියෙනවා. පීඨලා ඉන්න හැම මොහොතෙම මේක තුළ වෑයමක් තියෙන බව දැනගන්න ඕනේ. වෑයම් කරන හැම මොහොතෙම මේ වෑයම තුළ පීඨීමක් තියෙන බව දැනගන්න ඕනේ. එයා ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. එයාට එතනින් යට යන්න කිසිම පියවරක් නැහැ. එක අඩියක් ඉස්සරහට තියන්න බෑ. සරල සමීකරණයක්. දැන් අපිට හිතෙනවා මේ හාමුදුර මට කරදරයි. මේ හාමුදුර එලවන්න ඕනේ. මේ හාමුදුර එලවන්න ඕනේ කියලා දැන් මම වෑයම් කරනවා. අරියාදු කරනවා, වචන කියනවා, දොස් කියනවා. අපිට හිතවත් හාමුදුර කොල්ලොත් එක එක තෙලන් එක ඉතරෙ දෙන්න එක එක ප්‍රකාශන කරන ඕම කරනවා. දැන් මම වෑයමක් නේ කරන්නේ. ඒ වෑයම තුළ මම වෙන අරමුණකට සමාව දෙන්න ඕනේ. දගපත් වෙන හරි මෙච්චර කාලෙ මම දුක් දුන්නා මං ගිහලා වැරද්ද අදාගෙන එහෙම වෙනස්ුන්නේ නැහනේ. එයා එලවනකන් එක දිගට මේ වෑයම කරනවා නම් ඒ වෑයමේ පීචලද නැද්ද? ඕක තේරුම් ගත්තේ නැහනේ. ඕක තේරුම් ගත්තේ නැහනේ. වෑයම තුල පීඨීමකොත් පීඨීම තුල වෑයමකොත් තියෙන බව කවුද දැනගන්නේ? කොතනද දැනගන්නේ? එතන තමයි එයා පිරිනිවන් පාන තැන. ඒක තමයි යාගේ අවසාන දවස මේ පුදුජන ලෝකේ. වැඩ ඉවරයි. ඕක තරනේ සරලව. වෑයම කියන එකක් පීඨීම කියන එකත් ලෝකේ ස්වභාවයක්. ලෝකේ කියන්නේ මොකද්ද කියලා අහුවාම සරල උත්තරේ තමයි සිත තමයි ලෝකය. මේ හැමෙම සිතවිලි වල ප්‍රතිඵල නෙමෙයිද? සිතෙන් තමයි ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. සිතක් නැතුව ලෝකයක් නිර්මාණය වෙන්න බෑ. එහෙම එකක් නෑ. එහෙනම් මේ කියන සෑම නාම රූපයක්ම සිතේ ප්‍රතිඵලයක් නම් පීඨීම කියන්නේ මොකද්ද? පීඨීම කියන්නේ සිතමයි. වැයම කියන්නේ සිතමයි. එතකොට පීඨීමයි වැයමයි කියන්නේ දෙකම සිතනම් අපිට දැනගන්න දෙයක් තියෙනවද? වෙනස් කරන්න දෙයක් තියෙනවද? මේක අවබෝධ කරගත්තාම එයට කවදාවත් සතරේ ඉන්න බෑ. වැයම් කරන්නේ මම නෙමෙයි. ඒක සිතේ ස්වභාවය. ලෝකේ හැදිලා තියෙන මේ දෙකෙන් නම් සිතේ දෙකෙන් ඉන්න ඕනේ. එහෙනම් ලෝකේ හැදිලා තියෙන ක්‍රමයට මේ සිතවිලි වල ක්‍රියාකාරීත්වයට අනුව එයා වැයමක පීඨනවා. එහෙම නැත්නම් මොනවා හරි දෙයක යන පැවතෙනවා. ඒ පැවතෙන එකයි වෑයම් කරන එකයි සිතේ ස්වභාවයක්. ඒකේ අයිතිකාරයා මම නෙමෙයි. ඒක මම කරන එකක් නෙමෙයි. ලෝකයේ හැදිලා තියෙන්නේ පීඨීමෙනුත් වෑයමෙනුත් නම්. සිත නම් ලෝකය. සිතේ ප්‍රතිඵලයක් නම් ලෝකේ නිර්මාණ හැම එකක්ම. එතකොට ඒ දෙකෙන් ඇදිච්ච සිත ඒ දෙක නේද තියෙන්න ඕනේ. එහෙනම් පීචලා ඉන්නවා කියන එකත් සිතේ ස්වභාවයක්. වෑයම් කරනවා කියන එකත් සිතේ ස්වභාවයක්. ඒක සිතේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක්. ඒක තුළ කිසිම දෙයක් නෙයි. කයිතිකාරයා මම නෙමෙයි. මම කරන දෙයක් නෙමෙයි ඒක. ඒක සාමාන්‍ය දෛනික සිතේ ක්‍රියාකාරී ස්වභාවයක්. දුන්නාම ගන්නවා. ඒ කියන්නේ පීචනවා. ඒක ගැළපෙන්නේ නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. ගැටෙනවා. වෑයම් කරනවා. ඒක සිතේ ස්වභාවයක්. අවශ්‍ය දෙයට පීචනවා, අනවශ්‍ය දෙයට වෑයම් කරනවා. මේ දෙකම සිතේ ස්වභාවයක් වශයෙන්, ඒ දෙකේම අයිතිකාරයා මම නෙමෙයි. ඒක මම නෙමෙයි කරවන්නේ. ඒක දැනගන්න උවමනාවකුත් මට නැහැ. හැබැයි මේක පිළිබඳව 100 තියෙන්න ඕනේ සතර ඉරියව්වෙන්න. 100 නැත්තම් 80 එන්නේ වෙන්නේ. එතකොට කර්ම හැදෙනවා. වෑයමයි පීඨීමයි දෙකම සිතේ ක්‍රියාකාරීත්වය. දෙකම මම කරන්නේ. ඒක දැනගන්න උවමනාවකුත් නැහැ. ඒක සිතේ ස්වභාවයක්. හැබැයි ඒ සිතේ ස්වභාවය දැනගෙන ඉන්නවා. ඒ වෑයමයි පීඨීම දෙකම එයා දන්නවා. හැබැයි දෙකටම ප්‍රතිචාර නැහැ. සතර ඉරියව්වෙම 100 හිටියම මේ ප්‍රශ්නේ විසඳෙනවා. මේක හැම මොහොතෙම පුරුදු කරන්න දැන්. පින්ඩ පාත යනකොට, වළඳනකොට, සැතපෙනකොට ඔක්කොම මේ 100 ඉන්නවා. මේක වඩනවා. වඩනවා නෙමෙයි. නිවැරදිම දේ තමයි ඒකට ඇඩ ගැහෙනවා. ඒකට උරු වෙනවා. ඒ මානසිකත්වයට උරු වෙනවා.